සිංහල වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් නමුත් මේ සියලුම ශ්‍රී ලාංකීය ඩයස්පෝරාව අපේ රටට අපේ කීර්ති නාමයට විශාල සේවයක් ගරුත්වයක් නමුත් දෙමළ ඩයස්පෝරාව විතරක් රස්තවාදීන් කියලා අයින් කරන්න අපි සූදානම් නැහැ අනේ නිසා තමයි මම එක වතාවක් නෙමෙයි මම මේ වෙනකොට විදේශ ඇමතිවරයා වශයෙන් 3-4 වතාවක් දෙමළ ඩයස්පෝරාව හම්බ වෙලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා ඒකේ ඉන්නවා අන්තවාදී කොටස් කීපයක් තාමත් නමුත් බහුතරයක් අද නොබෙදුනත්වය ප්‍රතික්ෂේප කරමින් වැඩ කරන්න තම කැමැත්ත පළ කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රාර්ථන සම්බන්ධයෙන් දායකත්වයේ ලබා දීම පිණිස ඩයස්පෝරාවේ සමාජිකයන් ධෛර්යමත් කිරීම සඳහා මෙම වර්ෂ අවසානයේදී ඩයස්පෝරා උත්සවයක් සංවිධානය කිරීමට මගේ අමාත්‍යාංශය කටයුතු කරනවා.